අභ්‍යන්තර කටයුතු පිළිබඳ පොලිසිය භාර අමාත්‍යවරයාගේ ආසනේ එතුමා ප්‍රාදේශ සභාවකට ගිහිල්ලා ඇති වෙච්ච සිද්ධි. මාධ්‍ය විසින් වෙන වෙනම පුද්ගලයන් පෙන්නවා. පෙන්නලා පහර දීම ඔබ දැක්කා. ඊට පස්සේ ඒ පහර දීපු පුද්ගලයෝ රූපවාහිනී නාලිකාවලින් පෙන්නද්දි වෙනත් පිරිසක් පොලිසියට ඉදිරිපත් කළා. හතර දෙනෙක් රෝහල්ගත වෙලා ඉද්දද්දි අපදුන්නා. හැබැයි තාමත් පහර දුන් පුද්ගලයන් නිදැල්. මේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ ආසනේ එතුමා සම්බන්ධ වෙච්ච රැ. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට රටේ සෑම ආසනයකම අපේ පාක්ෂිකයන්ට දිගින් දිගට පහර දෙමින් යනවා.